පිනතුනි අපි ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ යන හේතු සය පිළිබඳව කතා කළා. ඒ මිශ්‍රක සංග්‍රහය. ඊළඟට මිශ්‍රක සංග්‍රහයේ එන්නේ ධානාංග කියන කොටස. ධානාංග. ධානාංගයේ කියේ ධානයන් නී අංග කියන තේරුම. ධානාංග. යමක් ධානීය වේද ඒ ධානීහි අංග ධානාංග. දැන් ඒ ධානීය වලුයේ අංගයන්ගේ එකතුවේ. හරියට රථාංග කියලා කියනවා රථයක අවයව. ඒ රථයක අවයව සමූහය එකතු වූ කල්හි අපි ඊට රථයක් කියනවා. අන්න ඒ වගේ ධානාංග සමුදාය එකතුව තමයි ධානී කියලා ගන්නෙ. ඒ ධානාංග මෙතන මිශ්‍රක සංග්‍රහයෙහි එන ධානාංග එක මතක තබා. අපි මීට කලින් ධානාංග පිළිබඳව දැනගෙන තිබෙනවා. ඒ ධාන කුසල් පිළිබඳව කතා කරනවා. එහෙම නැත්නම් රූපාවචර සිත් පිළිබඳව කතා කරන විට ධානාංග ගැන දැනගෙන තිබෙනවා. එවිට අප දැනගත් ධානාංග විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතාක්ෂය. ඒ ධානාංග පහන් අන්තිමට උපේක්ෂාවයි කියන එකත් එක ධානාංගයක් හැටියට දැනගන්න. දැන් මෙතන ධානාංග හතක් දක්වනවා මිශ්‍රක සංග්‍රහය. මේ මිශ්‍රක සංග්‍රහය කියන එක අප පැහැදිලි කළා මීට පෙර. එහි සාකච්ඡා කරන්නේ කුසල් ගැන පමණක් නෙවෙයි. අකුසල් ගැන පමණක්ද නෙවෙයි. කුසල් අකුසල් කියන මේවාත් ඊළඟට අව්‍යාකෘතයි කියන කුසල් අකුසල් නොවන ධර්ම පිළිබඳවත් මේ මිශ්‍රක සංග්‍රහය විස්තර කරන්නේ. ඒ නිසා මිශ්‍රක සංග්‍රහයේදී ධානාංග ගැන කතා කරන විට දැනගත යුතුයි මෙහි කියන ධානාංග කුසල ධානාංගද මෙහි තිබෙනවා, අකුසල ධානාංගද තිබෙනවා, ඒ වගේම අව්‍යාකෘත ධානාංගද තිබෙනවා. ඒ විදිහට ගත් කල ධානාංග හතක් දක්වන හතක් ධර්ම වශයෙන් නම් තිබෙන්නේ පහම තමයි. ධර්ම වශයෙන් ගත්තොත් පහක්. ඒ වෙන වෙනම ධානාංග වශයෙන් ගත්තම හතක් දැක්වෙනවා. විතක්ක විචාර පීති ඒකග්ගතා සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා. විතක්ක විචාර ප්‍රීති ඒකග්ගතා සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා. දැන් සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන විට එතන වේදනාවයි කියන්නේ. ඒ නිසා ධර්ම වශයෙන් තිබෙන්නේ පහයි. ඒ තුනම එකක් කොට ගත්තා. ඉතින් දැනගත යුත්තේ විතර්කය කියන එක අප මීට කලින් කතා කරලා තිබෙන ධර්මයක් නේ විතර්කය පිළිබඳව. විතර්කයේ කීවේ අරමුණට සිත නංවන ස්වභාවය. දැන් ඒක ධානාංගයක් වන්නේ කෙසේද? ධානාංගයේ කීවේ ඡායති උපරිඡායති ධානං කියන ඒ නිර්වචනය අනුව එළඹ බලයි කියන තේරුම. ඡායති කියන වචනේ තේරුම බලයි. උපරිඡායති කියන්නේ ලංවි බලයි කියන එක. එළඹ බලයි කියන්නේ දැන් ඒ ධානාංගවල ස්වභාවය, ධානාංගයන්ගේ තත්වය, ඒවා ඇතිවන සිත්වල ඒවා උපන් කල්හි ඒ සිත හා ඒ චෛතසිකයන්ගෙන් අරමුණු කරන ධර්මයේ හරියට කිඳා බසින්නාක් මෙන්, ඒවාට ඇතුළු වන්නාක් මෙන් අරමුණ තදින් ගන්නා ස්වභාවයක් ඒ ධානාංගවල තිබෙනවා. තයි ඒවාට ධානාංග කියලා නම් කර තිබෙනවා. දැන් අකුසල් සිත්වලත් ඒ ධානාංග ලැබෙනවා. දැන් මෙතන කියන ලද ධානාංග අතුරේ ඒකාන්ත අකුසල ධානාංගයක් වශයෙන් දක්වන්නට තිබෙන්නේ දෝමනස්සය. අප දන්නවනේ දෝමනස්සය කියන්නේ පටිඝ සම්පයුත්ත සිතෙහි උපදනා වූ වේදනාව. අනිෂ්ඨාරම්මණයක එල්බ හටගන්නා වූ අනිෂ්ඨාරම්මණ රසය විඳින වේදනාව තමයි දෝමනස්සය. ඒ දෝමනස්සය ලැබෙන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත සසංඛාරික සිත කියන මේ සිත් දෙකෙන්. ඒ දෝමනස්ස ලැබෙන. ඒ දෝමනස්ස සිතින් කෙරෙන අකුසල ක්‍රියා පිටෙන. අප දන්නවා දොම්නස්සිතින් අපි අකුසල කර්මපතයන් පිළිබඳව කතා කරන විට සතුන් මැරීම අකුසල කර්මපතයක්. ඒ අකුසල කර්මපතයක් වූ සත්ව ඝාතනය දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිතින් සිදු කෙරෙන ක්‍රියාවක් කර්මයක්. ඊළඟට කෙනෙක් කාහටවත් පාඩු කිරීමට හිරිහැරයක් කිරීමට ඒතනත්තා කෙරෙහි තිබෙන නොමනාපයක් හේතු කොටගෙන ඔහු සන්තත දේ සොරා ගැනීම විනාශ කිරීම ආදී එබඳු දෙයක් කරනවා නම් එවිටත් උපදිනවා දෝමනස්ස සහගත පටිග සම්පයුක්ත අසංඛාරික සිත හෝ සසංඛාරික සිත. ඊළඟට කෙනෙක් තවත් කෙනෙකු එක්ක තිබෙන තරහව නිසා ඒ තැනැත්තාව අමාරුවෙහි දාන්නට බොරු සාක්කි බොරු චෝදනා ආදිය ඔහුට විරුද්ධව ඉදිරිපත් කරනවා නම් ඒවාද කරන්නේ තැනැත්තා දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සසංඛාරික කියන මේ සිද්දික අතුරෙන් යම්කිසි සිතක් උපදවාගෙන තිබෙන අවස්ථාවක. ඒ වගේම කෙනෙක් තවත් කෙනෙකුගේ හොඳ වැඩකට බාධා කිරීම සඳහා ඒ කරන වැඩේ පිළිබඳව තමන්ගේ තිබෙන නුරුස්නාකම නිසා ඒ තැනැත්තාට බාධා වන පරිදි තමන්ගේ කිසිදු වැඩකට නැති නිරර්ථක කතා මේ තැනැත්තාගේ වැඩයට බාධා කිරීම සඳහා පැවැත්වීම අටියෙන් කරන තිබෙනවානේ ඔය සම්ප්‍රප්ඵලාප කියන එක. ඒක කරන්නටත් පුළුවන් වෙනවා මේ දෝමනස්. ඊළඟට තවත් තිබෙනවානේ ඊටත් කලින් කිය යුතු දෙකක් තිබෙනවා වාග් දුස්චරිත වශයෙන් කරන අන්‍යයන්ගේ තිබෙන සම්බන්ධකම නුරුස්නා හේතුවෙන් එක්කෙනෙකු අනිත් එක්කෙනාට විරුද්ධ කිරීම සඳහා හේලාම් කීමෙන් කියන එක කරන අවස්ථාවලදී ඒ දෝමනස් සිත් උපදී. ඒ පිසුණු කීම තව දෝමනස්සේ උපදන අනිත් අවස්ථාව අප දන්නවා වාග් දුස්චරිත වශයෙන් සිදුවන පරුෂ වචන කිරීම තරහෙහි කෙනෙකුට සමහර විටක තමාගේ පුතාට වෙන්නට පුළුවන් දුවට වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ විදිහේ කෙනෙකු කාහට හරි ඒ පරුෂ වචනයෙන් බැන වදින අවස්ථා තිබෙනවා. සමහර විටක කෙනෙක් තමාට පවරන ලද වැඩේ කිරුවේ නැත්නම් එහෙම නැත්නම් ඒක හරියට කිරුවේ නැත්නම් ඒ තැනත්තා කෙරෙහි ඇති වෙන උරණ වීම හේතු කොටගෙන ඔබ හරි ගුණා කියලා කියන්නට බැරි වෙනවා. දැන් එහෙම ගුණා කියලා ඒ අරුස වචනේ දැනවැදීම ද්වේෂ මූල සිටින්. සමහර විටක විහිළුවට කරන ඒ විදිහේ කතාත් වෙන. එවිට ඒවා වැටෙනවා සම්ප්‍රප්ඵලාපේ. එහෙම නැත්නම් තරහා සිටින් යුතුව කියන ලද එබඳු දෙයක් ගැටෙන්නේ පරුෂ වචනය. දැන් ඒ විදිහේ ක්‍රියාවන් සිදු කිරීමට පුළුවන් කමක් මේ සිතට ලැබෙන්නේ නැහැ. ඒ සිතෙහි මේ ධානාංග කියන ධර්ම උපදින්නේ නැත්නම් අන්න ඒ ධානාංග අකුසල ධානා. දැන් එහෙම අපි ගනිමු ලෝභ මූල සිත් අපට උපදී. ඒ ලෝභ මූල සිත අන්‍ය සමාන චෛතසික 13න්ම යුක්තයිනේ. ප්‍රථම ලෝභසිත සෝමනස්ස සහගත දිඨිගත සම්පයුක්ත අසංඛාරික සිත කියන ඒ සිත ගත්තොත් ඒ සිතෙහි අන්‍ය සමාන චෛතසික 13ම තිබෙනවා. ඒ අන්‍ය සමාන චෛතසික 13 අතුරෙන් විතර්කය එකක්, විචාරය එකක්, ප්‍රීතිය එකක්, ඒකාග්‍රතාව එකක්, වේදනාව එකක්. ඒ වේදනාවනේ සෝමනස්සවන්නේ, දෝමනස්සවන්නේ, උපේක්ෂාවන්නේ. දැන් එවිට මේ ධානාංග වශයෙන් වෙන්කොටගත් කල විතර්කය, විචාරය, ප්‍රීතිය, ඒකාග්‍රතාවය සෝමනස්සය කියලා. ඒ ධානාංග පහ ඒ සිතෙහි ලැබෙනවා. ඒ සෝමනස්ස සහගත සිත. යමෙක් දෝමනස්ස සහගත සිතේ විතර්කය විචාරය ප්‍රීතිය ලැබෙන්නේ නැහැ ඒ සිතේ. විතර්කය විචාරය ඒකාග්‍රතාවය දෝමනස්සය කියන ඒවා ලැබෙනවා. අනේ විදිහට ඒ ධානාංග අකුසල් සිත්වලක් යෙදෙනවා, කුසල් සිත්වලක් යෙදෙනවා, විපාක සිත්වලක් යෙදෙනවා, ක්‍රියා සිත්වලක් යෙදෙනවා. අනේ නිසායි ඒවාට මිශ්‍රක ධානාංග වශයෙන් දක්වා තියෙනවා. මිශ්‍රක සංග්‍රහයි ඒවා එන්නේ. ඒකට අකුසල් සිත්වල ලැබෙන විට මිශ්‍රක ධානාංගයක් නෙවෙයි. එතකොට ඒක අකුසල ධානාංග. විපාක සිත්වල යෙදෙන විට අව්‍යාකෘත ධානාංග. ක්‍රියා සිත්වල යෙදෙන විට අව්‍යාකෘත ධානාංග. කුසල් සිත්වල යෙදෙන විට කුසල ධානාංග. අනේ එහෙම තේරුම් ගන්න ඕන. ඒකට කුසල් අකුසල් අව්‍යාකෘතයි කියන මේ වායිහි ලැබෙන මේ ධානාංග වශයෙන් දක්වන මේ ධර්ම හත. අත ඒ අවස්ථාවලදී ධාන කියන කෘත්‍යය සිදු කරන ධර්මද. එහෙම ඒ ධානාංග නැත්නම් ප්‍රාණඝාතාදී අකුසල් පවා සිදු කරන්නට පුළුවන් කමක් නැහැ. ඒක තේරුම් ගන්න. ඒ නිසායි ඒවාට ධානාංග කියලා නම් කරලා තියෙන්නේ. නමුත් ධානාංග අතුරෙන් සමහර ධර්ම පිළිනවා වෙන සිත්තල ලැබෙනවා. ඒ ලැබුණට ඒවා ධානාංග කෘත්‍යයෙන් ලැබෙන්නේ නැහැ. එහෙමයි. දැන් අහේතුක සිත්තල ලැබෙන ධානාංග නාමයෙන් දක්වන ධර්ම පිළිනවනේ අහේතුක සිත්තල ලැබෙන. දැන් අපි අහේතුක සිත් ගතවෝ. අහේතුක සිත්තල ලැබෙන ධර්ම මේ අඤ්ඤ සමාන චෛතසික 13 අතුරෙන් 12කුයි එහි යෙදෙන බව ගන්න. අඤ්ඤ සමාන චෛතසික 13ක් තිබෙනවනේ. ඒ 13 අතුරෙන් 12 තමයි අහේතුක සිත්තුල ගැනි. ඒ අත්තරින චෛතසිකය අපි ඡන්දය පිළිබඳ සම්ප්‍රයෝග ණය ඉගෙන ගන්නදී දැනගෙන තිබෙනවා. ඡන්දෝ අහේතුක මෝමෝහ වජ්ජිත චිත්තේසු. ඡන්දය අහේතුක සිත්වලද මෝහ මූල සිත්වලද කියන ඒ සිත් විස්සෙහි උපදින්නේ නැත කියලා. එහෙම ගත්තම අහේතුක සිත් 18ම ඡන්ද විරහිතයි. ඡන්දයෙන් තොරයි. ඒ නිසායි කීවේ ඒ අඤ්ඤ සමාන චෛතසික 12 අතුරෙන් තමා එහි ලැබෙන චෛතසික උදුරන්නට කියන්නේ. දැන් එහෙම වුණත් ඒ අහේතුක සිත්වල ධානාංග කෘත්‍යය නොලැබීමට කාරණේ කුමක්ද? හේතුන් සමග සම්ප්‍රයුක්ත නොවීම. හේතුන් සමග නොයදෙන බැරි. ඒවා ඒ හේතු සම්ප්‍රයුක්ත සිත්වල තිබෙන බලවත්කම අහේතුක සිත්වල නැහැ. ඒ නිසායි අහේතුක සිත් ගැන ටීකාවෙහි කියන්නේ ඒ හේතු නොයදෙන සිත් හරියට ජලතලයේ සේවාල සදිසාක්‍ය. ඒ ජල මතු පිට තිබෙන සෙවල වගේය කියලා ඒ අහේතුක සිත්වල තිබෙන තත්ත්වය. ඒ කියන්නේ ඒ තරම් බලවත් ඒවා නෙවෙයි. එහෙම නෙවෙයි හේතුන් සමග යෙදෙන සිත්. හේතුන් සමග යෙදෙන සිත්වල ඒ ලෝභාදී හේතුන් හෝ අලෝභාදී හේතුන් නිසා ඒ සිත්වලට ලැබෙන සුප්පතිත්ථිත භවක් තිබෙනවා. සුප්පතිත්ථිත භාව සාධනය කියලා. හරියට ගසක මුල ඒ ගස පොළව මතු පිට ස්ථිරව තැබීමට උපකාර වන්නක් මේ යම්කිසි බලයක් ඒ ගසට ගැන්වීම වශයෙන් පවතිනක් මෙන් යම් සිතක ලෝභාදී හේතුන් යෙදේද ඒ සිත හරියට පොළොවට ඇදී පවත්නා මුල් ඇති ගසක් මෙන් අරමුණෙහි මනාව පිහිටන බවක් ඒ නිසා සිදු වෙනවා. අනේ සුප්පතිත්ථිත භාව සාධනය කරන බැවින් තමා ඒවාට මුල්ය කියන නමක් දීලා. ඒ හේතු වලට මූල නාමය දීලා තිබෙන්නේ ලෝභ මූල, දෝෂ මූල, මෝහ මූල, අලෝභ මූල, අදෝෂ මූල, අමෝහ මූල කියලා. ඔන්න ඒ කාරණේ නිසා. දැන් ඒ නිසා අහේතුක සිත් වල යෙදෙන විතර්කයේ තිබෙනවා. අපි කියවනේ අර ඡන්දය හැරුණු විට අනිත් චෛතසික ඔකෝම එක සිතක යෙදෙනව නෙවෙයි සුදුසු පරිදිය දෙන්නේ. දන්නවා එයින් විපංච විඥානියයි කියන අහේතුක සිද්ධායෙහි සබ්බචිත්ත සාධාරණ චෛතසික හත හැර වෙනේව යෙදෙන්නේ නැහැ. ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසික හතෙන් අපි ඉගෙන ගන්න මේ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන වේදනා තුන අතුරෙන් සෝමනස්ස වේදනාවක් තිබෙනවා අහේතුක සිත් ඇතැමක නේ. සෝමනස්ස සහගත සම්පීර්ණය සෝමනස්ස හසුතුප්පාදය කියන ඒ සිත්වල තිබෙනවා සෝමනස්ස වේදනා. ඊළඟට උපේක්ෂා වේදනාව ඒ සිත් 14කම තිබෙනවා. අහේතුක සිත් 14කම උපේක්ෂා වේදනාව තිබෙනවා. නමුත් ඒ උපේක්ෂා වේදනාවත් ඒ සෝමනස්ස වේදනාවත් තව ඒ සිතේ තිබෙනවා, ඒ සිත්වල තිබෙනවා. ඒකාග්‍රතාව තිබෙනවා. සෝමනස්ස සිත්වල තිබෙනවා ප්‍රීතිය. සෝමනස්ස සහගත සම්තිරණය, සෝමනස්ස සහගත හසුතුප්පාදය කියන ඒවායි මේ ධානාංගයක් වශයෙන් දක්වන ප්‍රීතිය තිබෙනවා. නමුත් ඒ සිත්වල ඒ ධානාංග කෘත්‍ය සිදු කෙරෙන්නේ නැහැ. ඒක මම හිතන්නේ මේ අභිධර්මාර්ථ සංග්‍රහ පාඨයක සඳහන් වෙනවා. විපංච විඥානේසු ධානංගා විපංච විඥානයන්හි ධානාංග කෘත්‍යය සිදු නොවේ. ඒ කියන්නේ ධානාංග වශයෙන් නෙවෙයි ඒවා ලැබෙන්නේ. ඒ චෛතසික ලැබෙනවා. චෛතසික නම් ධානාංග වශයෙන් නෙවෙයි උපදින්නේ. ධානාංග කෘත්‍යය සිදු කරන්නේ නැහැ. අවිරියේසු බලානි. දැන් බල ධර්ම පිළිබඳවත් අපිට කියන්නට වෙනවා. ඒ වීරිය නොයදෙන සිත්වල බල තිබෙනව නවයක්. බල ගැන කතා කරන විට අපිට දැනගන්නට පුළුවන් නව බලාමි කියලා. ඒ බල ධර්ම අතුරෙන් කවරක්කෝ බල වශයෙන් ලැබෙන්නේ නැහැ වීරය නොයදෙන සිත්වල. අපි දන්නවා වීරය නොයදෙන සිත් තිබෙනවා 16ක් නේ. 16ක් නේ. විරියං පංචද්වාරා වජ්ජන විපංච විඥාන සම්පටිච්ඡන සම්පීරණ වජ්ජිත චitteසු. මේ කියවම සිද්දාසේක යෙදෙන්නේ නැහැ 73ක වීරයේ යෙදෙනවයි කියලා අපි ඉගෙනගෙන තිබෙනවා. ඉතින් අනේ වීරය ඒ වීරයේ නොයෙදෙන සිද්දාසේයේ බල ප්‍රත්‍යය සිදු කරන්නේ නැහැ. අය හේතුකේසු මග්ගංගාන් නලබ්ධං අය හේතුක සිත්තල මාර්ගාංග කෘත්‍යයද සිදු කරන්නේ නැහැ කියලා දක්වන. අපි ඒක ඉදිරියට දී දැනගනිමු. දැන් ධානාංග කියන එක මේ පමණින් තේරුම් ගන්න. විතර්කය, විචාරය, ප්‍රීතිය, ඒකාග්‍රතාව, සෝමනස්සය, දෝමනස්සය, උපේක්ඛා. අපි දන්නවා විතර්කයේ යෙදෙන සිත් 55ක් තිබෙනවා. විචාරයේ යෙදෙන සිත් 66ක් තිබෙනවා. ප්‍රීතියේ යෙදෙන සිත් 51ක් තිබෙනවා. ඒකාග්‍රතාවේ යෙදෙන සිත්මයි සියල්ලම. සෝමනස්සයේ යෙදෙන සිත් තිබෙනවා 62ක්. දෝමනස්සයේ යෙදෙන සිත් තිබෙනවා 2ක්. උපේක්ෂාවේ යෙදෙන සිත් තිබෙනවා 55ක්. කන්නාන මේ තුනට දැන් පුළුවන්කම තිබෙන්නට ඕනේ මොනවද ඒ සිත් කියලා වෙන් කර තේරුම් ගන්න. ප්‍රධානවා දැන් අන ඒ සිත්වල අර කියන ලද කරුණු අනුව සලකා ගන්නට ඕනේ. ඒ සිත් අතුලෙන් සමහරක මේ ධර්ම යෙදුනා එක්ක ඒවා ධානාංග කෘත්‍යය කරන්නේ නැහැ. එහෙම නැත්නම් මාර්ගාංග කෘත්‍යය සිදු කරන්නේ නැහැ කියන මේ බව දැනගන්න. ඒකට හේතුව තමයි අර අහේතුක සිත්වල ලෝභාදී හේතු නැති බව ප්‍රධාන කාරණයක්. ඒ දුර්වලකම හේතු කොටගෙන අපි ඒ එක එක අවස්ථාවලදී ඒ ගැන කතා කරමු. එතකොට විතර්කය, විචාරය, ප්‍රීතිය, ඒකාග්‍රතාව, සෝමනස්සය, දෝමනස්සය, උපේක්ඛා. ඒ දෝමනස්සේ ඒකාන්ත අකුසල ධානාංගය, ඉතිරි සය කුසල් අකුසල් අව්‍යාකෘත වූ මිශ්‍රක ධානාංගය. ඒ පරමාර්ථ ධර්ම වශයෙන් නම් ලැබෙන්නේ විතක්ක විචාර ප්‍රීති ඒකාග්‍රතා වේදනා කියන ධර්ම පහ. දැන් ඒවා පිළිබඳ විස්තර විභාග අපි චෛතසික කාණ්ඩයේදී ඉගෙනගෙන තිබෙනවා. අපි ඉගෙන ගත්තනේ විතර්කය ගැන චෛතසික කාණ්ඩයේදී ඉගෙන ගත්තා. ඊට පෙර ඒ ධ්‍යාන සිත් පිළිබඳව කතා කරන විට විතර්කයෙන් කෙරෙන කෘත්‍යය ගැන දැනගත්තා. නැවත නැවත නැවත නැවත අරමුණට ඒ චිත්ත චෛතසික ධර්මයන් නම් වෙන ස්වභාවය විතර්කයේ කියලා සක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපනා සම්මා සංකප්පෝ ඔයාදි වශයෙන් ඒ විතර්කය බුදුරජාණන් වහන්සේ පදාරාර්ථ වෙනවා ධම්ම සංගරිත කරමින්දී. මම් රාසි මම් කීපේ අනේ විතර්ක චේතසෝ අභිනිරෝපනා කියන ඒක අරගෙන තමයි කියන්නේ චිත්ත චෛතසික ධර්මයන් අරමුණට නංගන ස්වභාවය. එද ඒකම තමයි අපි කල්පනා කිරීමේදී සිදු කරන්නේ. දැන් කල්පනා කරනවා එක මොකක්ද වන්නේ? සිත එකින් එකට මේ අරමුණු වලට පැමිණෙන බවක් තිබෙන්නේ නේ. ඒ නිසානේ එහෙම කල්පනා කරන විට ඒ විදිහේ කල්පනා කරන විට ඒ චිත්ත වීති අතරේ භවාංග ඉපදුනක් නැවත නැවතත් මේ කල්පනා කිරීම පවත්වන හේතුවෙන් සිත දිගටම භවාංග ගතව පවතින්නේ නැහැ. අනේ නිසා කෙනෙකු නිදාගන්නට ගියත් ඒ නිදා ගැනීම පිළිබඳව හිතන්නේ නැති වෙ නැත්නම් නිදාගන්නටයි Taman ගියේ. ඒ නිසා නිදාගන්නට ගියාම තියෙන්නේ නිදාගන්නේ. මේ ඒ අතරේ වෙනේවා කරනවා කියන්නේ වෙන දේවල් පිළිබඳව හිත හිතයි. බොහෝ විට මේ ධර්මකාරණයක් පිළිබඳව සලකනවා නම් එහෙම නැත්නම් බුද්ධ ආදී ගුණයක් පිළිබඳව මෙනෙහි කරන වශයෙන් පවත්වන විතර්කයක් වුණොත් ඇතැම් විටක නින්දට වැටෙන බොහෝ විට සිදුවන්නේ ඒක නෙවේ. වෙන වෙන දේවල් පිළිබඳව හිත කරන්නට තිබෙන දේවල් පිළිබඳව කාර්යාලේදී කරන්නට තිබෙන ඒවා තව මේක ඒවා එහෙම නැත්නම් කවුරු හරි තමන්ට දැන්න එකක් ගැන එහෙම නැත්නම් තමන්ට කරපු ප්‍රෝඩාවක් ගැන ඕ වගේ ඒවා හිත හිතා ඉන්නවා. තමිටක නිින්ද යන්නේත් නැහැ එළියෙන තුරු. මේ මොකද මේ විතර්කයෙන් නැවත නැවත අරමුණට සිත යැවීම වශයෙන් ජවන් සිත්ම ඉපදෙව්වා. දිගටම මතක තියාගන්නට දිගටම ජවන් සිත් ඉපදෙව්වයි කියන එකෙන් එයින් අදහස් කරන්නේ නැහැ. චිත්ත රීති අපරේ සිත භවංගයට වැටෙන්නේ නැතුව ගියයි කියන්නේ. එහෙම තත්වයක් සිදුවන්නේ ධ්‍යාන සමාපත්තියකදී එහෙම නැත්නම් ඵල සමාපත්තියකදී කියන එහෙම අවස්ථාවක. භවංග නොහිතදේ දිගටම ඒ ධ්‍යාන කෘත්‍ය සිදු කරමින් උපදන ධ්‍යාන සිද්ධෝ ඵල සිත් උපදින්නේ ඵල වශයෙන්. එහෙම ඇතිවන විට උපදින්නේ නැහැ භවංග. එතකොට නම් ඒ තැනත්තා අවදිව තමා සිටිනවා. අවදිව. ඉතින් ඒ අවදිව සිටීමට හේතු භූත වන කාරණයක් වෙනවා මේ විතර්කය. නැවත වශයෙන් කල්පනා නැවත නැවත ආරම්භක සිට යෙවීම. විචාරය මේ විතර්කයට අනුබද්ධව පවත්නා ධර්මය. ඒ ධ්‍යාන බලයෙන් ඒක දුරු කළොත් මිසක එහෙම නැත්නම් විතර්කයයි විචාරයයි දෙක ඔවුනොවුන්ගෙන් වෙන් කළ නොහෙන පරිදි එකටම උපදින බවක් තියෙනවා. හරියට කරත්තයක රෝද දෙක වගේ. යම් තැනක විචාරය විතර්කයේ වේද එතන විචාරයක්. ඒ තත්වය වෙනස් වන්නේ සිත පුරුදු කිරීම වශයෙන් විතර්කය දුරු කරන කල්. ඒක පුරුදු කිරීමේ හේතුවෙන් සිදුවන. භාවනාවේ මේ භාවනාවේ දියුණුවක් ලබා ගැනීමේ හේතුවෙන් සිදු කරන සිද්ධියක් මිසක එහෙම නැත්නම් විතර්කයයි විචාරයයි ඔවුනුන් වෙන් කළ නොහෙන පරිදි එකට උපදනා ධර්ම දෙක. එබැවින් මේ අප ඉගෙනගෙන තිබෙන විතර්කයේ යෙදෙන සිත් අපි කියවනේ විතර්කයේ යෙදෙන සිත් 55යි. විචාරයේ යෙදෙන සිත් ඒ විතර්කයේ යෙදෙන සිත් එක්ක ගත්තම තිබෙනවා විචාරයේ යෙදෙන සිත් 66යි. 66ක විචාරය. ඒ මොකද විතර්කය විචාරය කියන දෙකම ප්‍රථම ධ්‍යාන සිතේ යෙදෙන. ඒ විතර්ක විචාර 66 ගන්නේ ප්‍රථම ධ්‍යාන සිතෙහි විතර්කයේ තියෙන. නමුත් ද්විතිය ධ්‍යාන සිත්වල විතර්කයේ නැහැ. විතර්කයේ නැතුව විචාරයේ තියෙනවා. එතකොට ඒ විචාරයේ ලැබෙන සිත්වලට මේ ප්‍රථම ධ්‍යාන සිත් 11ත් එකතු වෙනවා. ඒ නිසා තමයි 66ක් වෙන. 66ක් සිත්වල විචාරයේ දෙනවා පනස්පහක් සිත්වල විතර්කය. ප්‍රථම අධ්‍යාන සිත්වල විතර්කයද. දුති අධ්‍යාන සිත්වල විතර්කය නෑ. විතර්කය. දුති අධ්‍යාන සිත් 11 විචාරය තිබෙනවා. ඒ වගේම ප්‍රථම අධ්‍යාන සිත් 11 විචාරය තිබෙනවා. අනිත් සිත් කාමාවචර සිත් 44 විපංච විඥානය හැර. විපංච විඥානය හැර කාමාවචර සිත් 44 11ක් වූ ප්‍රථම අධ්‍යාන සිත් කියන මේවා එකතු වුණාම 55ක් වෙනවා. ඒ 55 විචාරය තිබෙනවා. ඒ 55ට මොකද ඒකේ විචාරයක් තිබෙනවානේ. ඒ කියන්නේ දැන් මේ සිත් 44 කාමාවචර සිත් 44 ප්‍රථම අධ්‍යාන සිත් 11 විචාරයක් තිබෙනවා. ඒකට අතිරේකව එකතු වෙනවා ဒုတိය අධ්‍යාන සිත් 11. එතකොට විචාරයේ දෙන සිත් 66ක්. ඒ විදිහට මේ විචක්කය විචාරය ප්‍රීතියේ දෙන සිත් දෙන්නේ කිව්වා 51යි කියලා. මක්නිසාද ප්‍රීතිය ධ්‍යානාංගයක් වන ධර්මයක් බැරි. ඒ ප්‍රීතිය පිළිබඳව සම්ප්‍රයෝග ණය දක්වන විට 121 ක්‍රමයයි ගන්න. සිත් 121ක්. ඒ සිත් 121 51ක් වූ සිත්වල ප්‍රීතිය ලැබෙන. නොලැබෙන්නේ 70. මේ 70 තමයි අපි අවිධර්මාර්ථ සංග්‍රහ පාඨයේ දැනගන්නවා. ප්‍රීති දෝමනස් උපේක්ඛා සහගත කාය ඥාන චතුත්ථඥාන්ත වජිත චිත්තේ. ප්‍රීතිය දෝමනස් සිත්වලක් උපේක්ෂා සිත්වලක් දෝමනස් සිත් දෙකයි තිබෙන්නේ. උපේක්ෂා සිත් 55ක් තිබෙනවා. එතකොට 57ක්. කාය විඥාන සිත් දෙකක් තියෙනවා. 59ක්. චතුත්ථඥාන්ත චතුත්ථඥාන්ත සිත් තිබෙනවා 40. චතුත්ථඥාන්ත සිත් 11ක්. එතකොට ලැබෙනවා 70. වජ්ජිත චිත්තේ 70 හැර ඉතිරි සිත් 51යි. ප්‍රීතියේද දෝමනස්ස උපේක්ඛා කාය විඥාන චතුත්ථඥාන. චතුත්ථඥාන සිත් 11යි. කාය විඥාන සිත් 2යි 13යි. දෝමනස්ස සිත් 2යි. උපේක්ෂා සහගත සිත් 55යි. ඊළඟට දෝමනස්ස සිත් ගන්න හරි නේද? නැද්ද ආවේ? 70. තවාවා. අනේ ඒ සිත්වල ඉතින් එහෙම කීවම දැන් ප්‍රීතිය මෙතන අර පාඨයේ කීවේ තව ඉදිරියට අපි බලමු කියලා. ඊළඟට එන්නේ මාර්ගාංග කියන 12. ද්වාදස මග්ගංගා. දැන් මාර්ගාංග අප ඉගෙනගෙන තිබෙන්නේ 8යි. 8යි කීවේ ඒ සුගති නිර්වාණ කියන මේවාට පමුණුවන මාර්ගාංග 8. ඒවා තමයි සම්මා වාචා, සම්මා දිට්ඨි, සම්මා කම්ම, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන එක. ඒ සම්මා දිට්ඨි ආදී ඒ අංග අතට මිච්ඡා කියන වචනයකට මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වායාම මිච්ඡා සමාධි කියන ඒ හතරත් එකතු කරලයි ද්වාදස මග්ගංගාන් කියන්නේ. දැන් මාර්ගාංග අපි කියවා මාර්ගය කියන එකේ තියෙනවා තේරුමක්. එක තේරුමක් තමයි සුගති දුර්ගති නිර්වාණ කියන මේ තැන්වලට පමුණුවන කියන තේරුම. මග්ගියති ති මග්ගෝ පමුණුවන බැරි. දැන් සම්මා දිට්ඨියාදී මාර්ගාංග අට සත්වයන් නිවනට පමුණුවන මාර්ගය. ඒ නිවනට පමුණුවන මාර්ග ලෞකික වශයෙන් උපදවාගත් කල්හි ඒවා සුගතියටද පමුණුවන. සුගතිය නමුත් කොයි විටකවත් ඒ ධර්ම, ඒ මාර්ගාංග දුර්ගතියට පමුණුවන්නේ නැහැ. දුර්ගතියට පමුණුවන මාර්ගාංගද තිබෙනවා. එහෙම නැත්නම් දුර්ගති මාර්ගයක් කියලා දක්වන්නට දෙයක් නැති වෙනවා. දුර්ගතියට පමුණුවන මාර්ගාංග අතර ප්‍රධාන එක තමයි මිච්ඡා දිට්ඨිය කියන්නේ. මිච්ඡා දිට්ඨිය පරමානි වජ්ජාන ලොකුම වරද. එයි. අනේ ඒ මාර්ගාංගයත් එක්ක තව තුනක් දක්වනවා මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි. එහෙම වදාරාත් විතා ධර්ම වශයෙන් ඒ වායේ වැඩි වීමක් නැහැ. සම්මා දිට්ඨි කීවේ දිට්ඨි චෛතසිකේ නෙවෙයි ප්‍රඥා චෛතසිකේ. දැන් මිච්ඡා දිට්ඨි කීවේ දිට්ඨි චෛතසිකේ. එතකොට එතන තිබෙනවා වෙනසක්. එහෙම නැත්නම් කෙනෙක් හිතුවොත් සම්මා දිට්ඨියයි මිච්ඡා දිට්ඨියයි කියන්නේ දෙකම දිට්ඨියයි කියලා. එතකොට වැරදි. සම්මා දිට්ඨියයි කියන්නේ ප්‍රඥා චෛතසිකය. පඤ්ඤා පජානන විචයෝ පවිචයෝ ධම්ම විචයෝ සල්ලක්කන උපලක්කන සච්චුපලක්කන පණ්ඩිච්ඡං කෝසල්ලං මේ පුඤ්ඤං වේ භව්‍යා චින්තා උපපරික්ඛා භූරි මේධා පරිනායිකා පතෝදු සම්පජඤ්ඤං විපස්සන ඔයාදී නම් රාහ්‍ය. ඒ අතර එකක් තමයි සම්මා දිට්ඨිය. ඒ ප්‍රඥාවට වදාරා තිබෙන නම් ප්‍රඥාව. සම්මා දිට්ඨිය. මිච්ඡා දිට්ඨිය ඊට ඇතුළත් නැහැ. ප්‍රඥා කියන එකට ඇතුළත් නැහැ. මිච්ඡා දිට්ඨිය කියන්නේ දිට්ඨි චෛතසිකය. ඒ දිට්ඨි චෛතසිකය කියන්නේ වර්ධවා දැකීමක්. ඒ දැකීම කියන එක වශයෙන් ගත්තල දෙකේම දැකීමක්. දකින බවක් තිබෙන මේ වැරදි විදියට දැකීමක් වේනම් ඒක තමයි මිච්ඡා දිට්ඨිය. දිට්ඨි 62 ම ඒ මිච්ඡා දිට්ඨිය කියන වචනයට ඇතුළත්. එතකොට මිච්ඡා දිට්ඨි සම්මා දිට්ඨි කියන ධර්ම ගත්තොත් ඒ ධර්ම දෙක ඔවුනොවුන්ට විරුද්ධ ස්වභාව දෙකක්ම තමයි. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ ඇති දේ ඇති සැටියට දැනගන්නා නුවණ. නැති දෙයක් ඇති දෙයක් සෑ ගැනීමක් වේ නම් ඒක මිච්ඡා දිට්ඨිය. ඒක මේ වරදවා ගැනීමක් ඒ කියන්නේ. වරදවා දැකීමක් ඒ කියන්නේ. බොහෝ තැන්වල මම ඊට කලින් කියා පිළිනවා. දිට්ඨි කියන වචනය සම්‍යක් දෘෂ්ටිය දැකීමට යොදා තිබෙන අවස්ථාවක්. ඒ දිට්ඨි සම්පන්න පුද්ගලයා කියන තැන යෝ දිට්ඨි සම්පන්න පුද්ගලෝ මාතරං ජීවිතාවෝරෝපේතිටි නේතං කාමං විච්ඡති කියන තැන්වල ditthi sampanna pudgalaya kiwe sovantiya. එතන ditthi sampa. එතන ditthi kiwe samyak drishtiya. මොන දෘෂ්ටියද? දස්සන වශයෙන් දක්වන ඒ ලෝකෝත්තර නුවණින්. ලෝකෝත්තර නුවණින් චතුරාර්ය සත්‍ය එහෙම නැත්නම් නිවන ප්‍රත්‍යක්ෂ වශයෙන් දුටු තැනත්තා තමයි එතන දිට්ඨි සම්පන්න පුද්ගලයා. ඒ පුද්ගලයා මව ජීවිතයෙන් තොර කරන කෙනෙක් වන්නේ නැහැ. ඊට කාරණයක් නැහැ, හේතුවක් නැහැ. ඒ කියන්නේ මව මෙරීමේ කියන පාප කර්මය කිරීමට සුදුසුසෙක් වෙනවා. ඒ සුදුසුකම උතුමින් එහෙම පිටින්න නැති දෙයක්. ඒ විදිහටයි පංචානන්තරිය කර්ම පිළිබඳවම දක්වලා තියෙනවා. අනි ශාස්ත්‍රයේක අදහන්නේ නැති කියන බවක් දක්වනවා. දිට්ඨි සම්පන්න පුද්ගලයා ඒ සෝවාන් වීම හේතු කොට. එතන දිට්ඨි සම්පන්නයි කියවේ සෝවාන් බවට පත් වීම. දිට්ඨි සම්පන්න. දැන් සම්මා දිට්ඨි සූත්‍රයේදී විචා දිට්ඨිය ගැන කියන්නේ විචා දිට්ඨි පජානාත්. එනවනේ මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දැනගන්නේ නම් ඒ සම්‍යක් දෘෂ්ටියයි. එකෙනේ නුවණින් දැනගන්න. නුවණ නැති කෙනෙකුට විත්‍යා දෘෂ්ටිය විත්‍යා දෘෂ්ටියක් වගේ පේන්නේ නැහැ. නුවණ නැති කෙනෙකුට පෙනෙන්නේ විත්‍යා දෘෂ්ටිය ඔවුන් සලකන පරිදි සම්‍යක් දෘෂ්ටිය හැටියට. මිච්ඡා දිට්ඨින් මිච්ඡා දිට්ඨින් පජාන. එහෙම වෙනවා සම්මා දිට්ඨි සූත්‍රයේ. ඒ ශාස්ත්‍ර වූ සම්මා දිට්ඨි. ඒ දැනටත් ඒ නිසා සම්‍යක් දෘෂ්ටියේ වෙයි කියලා. ඉතින් ඒ සම්මා දිට්ඨිය කියන එක හොඳ දෘෂ්ටියක්, මනා දෘෂ්ටියක්, හරි දැකීමක්. හරිද? එතකොට මේ හරි දැකීම කියන ඒවා කොයි තරම් තිබේද? රාශියක්. දැන් කෙනෙක් කර්ම කර්ම ඵල පිළිබඳව දකිනවා නම් ඒක හරි දැකීමක්. يعني කර්මයක් ඇත්තේය, ඒ කර්මයට විපාකයක් ඇත්තේ කියලා දකිනවා නම් ඒකට කියන්නේ කම්මස්සකත සම්මාදිට්ඨිය. කම්මස්සකත සම්මා ඒක නුවණ, නුවණින් දකින්න. කෙනෙක් හිතනවා නම් කර්මයක් කියා එකක් නැත, විපාකයක් කියා එකක් නැති කියලා. ඒක මේ තිබෙන දෙයක් නැහැයි කියා ගන්නා වැරදි ගැනීමක්. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒ නිසා දැන් කෙනෙක් කියනවා නම් දැන් සම්මුති වශයෙන් කතා කරන විට, සම්මුති වශයෙන් කතා කරන විට අපි කියනවා අපි මැරිලා උපදිනවා. මැරෙනවා නැවත උපදිනවායි. කවුරු හරි කියනවා නම් එහෙම එකක් නැtei කියලා, ඒක මිත්‍යා දෘෂ්ටිය. නමුත් පරමාර්ථ වශයෙන් සමහර ඒවා තිබෙනවානේ. සමහරු ඉන්නවා තමන්ගේ තියෙන මෝඩකම හේතු කොටගෙන මේ පරමාර්ථයයි සම්මුතියයි කියන දෙකම ඒ දෙක පටලවා. ඒ දෙක පටලවාගෙන මේ එකකින් නැtei කියපු එක අනිත් එකෙහි තියෙනවායි කියන්නේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේ එහෙම වචන දෙකක් ඇති කෙනෙක් නෙවෙයි. ඔවුන් දකින්නේ නැහැ මේ දේශනා ක්‍රම දෙකක් කියන්නේ. අද්වෛජ්‍ය වචනා බුද්ධා කියලා නෙන්නේ බුදුරජාණන් වහන්සේලාගේ වචන දෙකක් නැත්තේ. වචන දෙකක් නැත්තේ. එදින් බුදුරජාණන් වහන්සේ වදාරනවා තමන් වහන්සේ පිළිබඳව. දැන් පුද්ගල කතාවේදී වහන්සේ වදාරනවානේ අත්තිපික්කවේ පුද්ගලෝ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති. බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පාය, අත්ථාය හිතාය, සුඛාය දේවමනුස්සාන. කතබුවේ පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. ඉතින් මේ උන්වහන්සේ වදාරනවා පුද්ගලයෙක් ඇත්තේය. පුද්ගලයෙක් ඇත්තේය. බහුජනය බොහෝ දෙනාගේ හිත පිණිස, බොහෝ දෙනාගේ සැප පිණිස, ඔවුනගේ දියුණුව පිණිස, හිතේ පිණිස ලෝකෙහි පහළ වන කවුද ඒ පුද්ගලයා? තථාගත වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය, සම්මා සම්බුදුරජාණන් වහන්සේය. ඒ එක සත්‍යයක්. එක සත්‍යයක්. දැන් පරමාර්ථ සත්‍යයලා බලන විට, පරමාර්ථ සත්‍යෙහි ලා ගන්නා විට, පරමාර්ථ සත්‍ය වශයෙන් බුද්ධ කියලා පුද්ගලයෙක් ගන්නට නැහැ. බුද්ධ කියලා ගන්නට තිබෙන්නේ මොනවාද? ධර්ම. මොනවාද ඒ ධර්ම? දැන් බුද්ධයි කීවේ චතුරාර්ය සත්‍යය අවබෝධ කළ හේතුවෙන් බුද්ධ. බෝධිතා, බුද්ධිතා ආදි වශයෙන් එන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ බැවින් උන්වහන්සේ බුද්ධයි. බෝධිතා පයායාති බුද්ධෝ කියලත් වෙනවා. සත්වයිනේට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන බැවින් උන්වහන්සේ බුද්ධයි. ඉතින් ඒ බුද්ධ කියන නම උන්වහන්සේට ලැබුණේ මොන විදිහටද? ඒක මව තැබූ නමක් නෙවේ, පියා තැබූ නමක් නෙවේ, නෑයන් ලේ නෑයන් තැබූ නමක් නෙවේ. ඒත් උන්වහන්සේ මේ බෝධිධර්ම මූලයේදී කෙලෙස් නැතා ඒ චතුරාර්ය සත්‍යයේ අවබෝධ කළ හේතුවෙන් උන්වහන්සේට ලැබුණු නම බුද්ධ කියන්නේ. ඉතින් ඒ නම කුමක් නිසාද? බුද්ධෝති බුද්ධ භාවං භාවත්වාච පන සච්චිකත්වාච යං උපගතෝ ගතමලං වන්දේ තමනුත්තරං ධම්මං කියලා එනවනේ. දැන් ඒකෙ ඉන්නේ සුමංගල විලාසිනී ආදී සූත්‍ර පිටකයට ලියන ලද අටුවාවල. ඒ අටුවාවල බුදුරජාණන් වහන්සේට නමස්කාර කළාට පසු කරුණාසීතල හදයන් සඤ්ඤා පජ්ජෝත විහත මෝහ තමං සනරාමර ලෝක ගරුන් වන්දේ සුගතං ගති විමුක්තං කියන මේ ධාතාවෙන් බුදුරජාණන් වහන්සේට නමස්කාර කළාට පසු ඒ බුද්ධඝෝෂ අටුවාචාර්යින් වහන්සේ ධර්මයට නමස්කාර කිරීමට යොදා ගන්නා ධාතා ධර්මය තමයි ඒ බුද්ධෝක්ති බුද්ධ භාව භාවත්වාච සච්චි කත්වාච යම් උපගතෝ ගත මලං වන්දේ තමනුත්තරං ධම්ම එදෙන තන් අනුත්තරං ධම්මං කියලා කියන්නේ ඒ අනුත්තර වූ ධර්මයේ කුමක් අනුත්තර වූ ධර්මය නම් නිවන ඒ නිවන ඒකාන්ත වශයෙන් අරමුණු කොට උපදනා වූ මාර්ගඵල ධර්ම ඒ නවලෝකෝත්තර ධර්ම කියන්නේ ඒ නවලෝකෝත්තර ධර්මයට නමස්කාර කරනවා ඊළඟට සංඝයාටත් නමස්කාර කරනවා මට මතක නැති වැදී ගන්නවා සංඝයාට නමස්කාර දැන් සංඝයා පිළිබඳව එනකොට සංඝ කියන සංඝ කියන එක සංඝ රත්නය කියලා තේන්නේ දැන් සංඝ රත්නය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරනකොට ඒ සංඝ රත්නයේ ගුණ දක්වන තැන සංඝ රත්නයේ කීවේ කවර පිරිසකටද පුද්ගල සමූහයකටද කියන එක තේනෙනවා යදිදං චත්තාරි පුරිස යුගානි අත්ථ පුරිස පුද්ගලා ඒ යදිදං චත්තාරි පුරිස යුගානි ඒ පුරිස යුගල වශයෙන් හතරක් අත්ථ පුරිස පුද්ගලා පුද්ගලයන් වශයෙන් අට දෙනෙක් සෝවාන් මාර්ගස්ත ඵලස්ත සකදාගාමි මාර්ගස්ත ඵලස්ත අනාගාමි මාර්ගස්ත ඵලස්ත අරහන් මාර්ගස්ත ඵලස්ත ඒ තමයි මහා නැතන් සංඝ රත්නය ඒ සංඝ රත්නයට අනුකූලව පැවතගෙන අනුකූලව කටයුතු කරමින් ඒ උසස් තත්වයන් අපේක්ෂා කොට ඒ මඟ ගමන් කරන ඒ පිරිස සංඝ රත්නය කියන එකට නෙවෙයි ඇතුළත් වෙන්නේ. සමහරු දැන් නම් කතා කරනවා සංඝ රත්නයෙන් අවසරයි. මට කවදාවත් පුරුදු වෙලා නැහැ එහෙම කියන්න. මා කියන්නේ මහා සංඝයාගෙන් අවසරයි. මම මේ සංඝ රත්නය කියන්නට පුරුදු වෙලා නැහැ. ආර්ය සංඝයා කියලා. දැන් සමහර විටක ඒ අතරේ ආර්ය සංඝයා සිටිනවා නම් වරදක් නැහැ. නමුත් මේ සංඝ රත්නය කියන වචනේ ඒ ආර්ය සංඝයා. ඒ නිසා ඒ ආර්ය සංඝයාගේ ගුණයි කියන්නේ සුපටිපන්නු, උජුපටිපන්නු, ඥායපටිපන්නු, සාමිච්චපටිපන්නු ආදී වශයෙන් එන්නේ ඒ ආර්ය සංඝ ගුණ. ආර්ය සංඝ. ඉතින් අනිත් පිරිසට සම්මුති සංඝයා කියලා කියනවා. එනේ සීලාදී ඒ ගුණධර්ම පිරීමට වුණෝන් එකට පෑසී සිටින පිරිසක්. ඒ නිසා සංඝ. නම් සංඝ රත්නේ නෙවේ. සංඝ රත්නේ. සංඝ රත්නේ කියන්නේ ඒ සංඝ රත්න බව වන්නටයි කෙනෙක් උත්සාහ කළ යුතුව තිබෙන්නේ. ඒ නිසා තමයි. ඒ නිසායි ඒ සංඝ පිරිසට ඇතුළු වීම වශයෙන් පළමු කොට තමන් සුදුසුකම ලැබීම සඳහා මහණකම ඉල්ලා සිටින විට කියන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණාය ඉමං කාසාවන් කහිත්වා පබ්බාජේත මං භන්තේ සියලු දුක් වලින් නිදහස් වූ මේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීම පිණිස මට මාව මහණෙකුට මේ පිළිගෙන මහණ කරන්න දෙයි කියලා අර සිවුරු පිරිකර එහෙම ඉදිරිපත් කරලා ඉල්ලා එදින සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍යය යම් කෙනෙක් නිර්වාණය සත්‍චිකරණත්තාය කියන ඒ සාක්ෂාත් කිරීම සඳහා වූ ඒ මහණකම ලැබීම ඒ සාක්ෂාත් කිරීමකින් සිදු කළා නම් අන්න සංඝ රත්නයට ඇතුල් වෙනවා සංඝ රත්නයට ඇතුල් වෙනවා ඒ අවස්ථාවේදී එවිට චත්තාරි පුරිස යුගානි අත්ථ පුරිස පුද්ගලා කියන මේ සංඛාරක වැඩ. ඉතින් මේ ඇති කරගන්නට නම් එතනත්තා කුමකින්ද ඒක දෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධ වුණේ. සංඝයා ඔය කියන ආරි සංඝ භාවයට පැමුණුනේ. කුමක බලයෙන්ද? කුමක් නිසාද? තමන්ගේ තිබෙන මේ තමන්ට මේ කයට මස් වලට නහර වලට පිළෙන යම් කිසි බලයක් හේතු කොටගෙන නෙවෙයි. තමන් ප්‍රතිවේධ කළ තමා තුල උපදවාගත් ලෝකෝත්තර ධර්ම නිසා. ලෝකෝත්තර ධර්ම. ඒ ලෝකෝත්තර ධර්ම අප දන්නවා අරමුණු කිරීම වශයෙන් පවත්නා ලෝකෝත්තර ධර්මයක් පිළිදෙනවා. ඒටයි අප කියන්නේ නිරෝධාරි සත්‍ය නැත්නම් නිර්වාණය. නිර්වාණය. ඒ නිර්වාණය කෙනෙකුට නිර්වාණයක් ඇත්තේය කියලා අනුමානයෙන් ඒ පිළිබඳව සිතා ගන්නටත් පුළුවන්. දැන් අපි කාහටත් ඒ බඳු නිවන ඇති බව පිළිගන්නා සිත් උපදිනවා. ඒ ඥාන සම්ප්‍රයුක්ත සිත් වලින් ඒ නිවන පිළිබඳව අනුමානයෙන් සලකා ගන්නට පුළුවන්. නමුත් නිවන පිළිබඳ අනුමානය ක්ලේශ ප්‍රහාණයට ප්‍රමාණ නැහැ. ඒ නිවන සාක්ෂාත් කරන්න ප්‍රත්‍යක්ෂ කරන්නට ඕන. ඒ ප්‍රත්‍යක්ෂ කිරීම නිකම් සිත් වලින් يعني කාමාවචර කුසල් සිත් වලින් කරන්නට බෑ. ඒ සඳහා කෙනෙකුට තිබෙන්නට ඕන නැත් ඇති කර ගන්නට ඕන ලෝකෝත්තර සිත්. ඒ ලෝකෝත්තර සිත් වල තිබෙනවා අනිත් සිත් වලට නැති බලයක්. මොකක්ද මේ බලය? ඒ චතුරාර්ය සත්‍යයම එකවර ගන්නට පුළුවන්, එකවර අරමුණු කරන්නට පුළුවන්, එකවර ඒවා ප්‍රතිවේධ කරන්නට පුළුවන් ශක්තිය ඒ ලෝකෝත්තර සිත්වලට තිබෙනවා. චතුරාර්ය සත්‍යයේ ඒකදේශයක් වන දුක්ඛාර්ය සත්‍යය පිළිබඳව පරිඥා ඉර්ධියේ කියන නැත්නම් පරිඥා පටිවේධය කියන එක සිදුවෙනවා මාර්ගසිත උපදින කොටම. ඒකම සිදුවෙනවා පහාන පටිවේධයේ කියන ඒ දුරුකල යුතු ධර්මයන් දුරු කිරීම වශයෙන් ඇතිවන්නා වූ ප්‍රතිවේධය. සාක්ෂාත් කළ යුතු නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම පිළිබඳ වූ ප්‍රතිවේධය. ඊළඟට භාවේ තබ්බ එයා දැක්වෙන ඒ ආර්ය මාර්ගය වැඩිම පිළිබඳ වූ ප්‍රතිවේධය කියන ප්‍රතිවේධ සතරම මේ එකවර ලැබෙන. ඒක මේ ලෝකෝත්තර සිත්වලට තියෙන විශේෂ බලය. ලෞකික වූ කාමාවචර හෝ රූපාවචර හෝ අරූපාවචර හෝ මේ සිත්වලට එහෙම එකක් නැහැ. ඒ නිසා තමයි ඒවා අනිත් සිත්හා අනිත් සිත්වලට මොනම ආකාරයකින්වත් සමාන කොට මේහා සමානයි කියලා පෙන්වන්නට බැරි. ඒවායේ විෂය නැත්නම් ඒවායේ තත්වය ඉක්මවා ඒවාට කොහොමටවත් ලං වෙන්නට බැරි ස්වභාවයක පවතින බැවින් තමයි ඒවාට අනුත්තර සිත්කේ කියලා කියන්නේ. අනුත්තර නැත්නම් ලෝකෝත්තර. ඊට වඩා උත්තර උතුම් වූ තවත් සිත් කොටසක් නැහැ. අනේ ඒ සිත්වල නම් මේ ධානාංග කෘත්‍යය කියන ඒවා ධානාංග කෘත්‍යයේ සිදු කරන ධර්ම ඒ වූ පරිදිම ලැබෙනවා කිසිදු අඩුපාඩුවක් නැතිව. ඒ කියේ කුසල ධානාන් ඒකත් මතක තබනවා. කුසල හෝ අව්‍යාපක ධානාන්. කුසල හෝ අව්‍යාපක. ඊළඟට මාර්ගාංග වශයෙන් දැක්වෙන ඒ කුසල හා අව්‍යාකෘත මාර්ගාංග මාර්ගසිත්වල කුසල මාර්ගාංගත් ඵලසිත්වල අව්‍යාකෘත මාර්ගාංගත් ලැබෙනවා. එතකොට කුසල් සිත්වල ලැබෙන ඒ මාර්ගාංග වලින් ඒ මාර්ග අංග සම්පූර්ණ වූ කල්හි තමයි ඊට අපි කියන්නේ මාර්ගය කියලා. ඒ කියනවා මාර්ගය. ඒ මාර්ගය ඒ සිතෙහි හට ගැනීම නිසා. ඒ හටගන්නේ ඒ අවස්ථාව කුමක්ද? අපි කියන්නේ ලෝකෝත්තර අවස්ථාව, අනුත්තර අවස්ථාව. ඒ අනුත්තර අවස්ථාවේදී උපදනා වූ ඒ මාර්ගය අරමුණු කරන්නේ නිවන. ඒ නිවන අරමුණු කිරීම කියන එකෙන් දැක්වෙන්නේ චතුරාර්ය සත්‍යයම අරමුණු කරනවා, අවබෝධ කරනවා. ඒ නිසානේ සහ වස්තු දස්සන සම්පදාය කියන්නේ කයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි අදප්පිතින්ච චතුහපායේ හිච විප්පමුක්තෝ චාභිඨානානි අභබ්බු පාතු ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කියන මෙබඳු සත්‍යක්‍රියාවක් බුදුරජාණන් වහන්සේ කළේ මේ මාර්ගසිත පළමු වරට ඉපදුණු අවස්ථාවේදී සිදු කරන දේ පිළිබඳ වූ සත්‍යක්‍රියාවක් කිරීම වස්තු මොනවාද මේ දස්සනේ දැකීම සිදු කර දැන් මේ යෝගාවචරය නානා අවස්ථාවන්හිදී චතුරාර්ය සත්‍යය නානා අවස්ථාවන්හිදී තමන්ගේ ලෞකික නුවණින් දැක්ක දුක පිළිබඳව කොයිතරම් නිකම්ම කෙනෙකුට මෙන් නෙවෙයි දුක පිළිබඳව තමන් මේ කරන ලද විදර්ශනා භාවනාවේදී කොයිතරම් දුරට දැනගත්තා ඒ වගේම ඒ දුක උපදවාලන හේතුව වෙන තෘෂ්ණාව ඒ සමග තව අත්කල් බැඳගෙන යන තව අකුසල ධර්ම තියෙන ඒවායේ තිබෙන ඒ දුක් උපදවන හේතු භාවයද බොහෝ දුරට ඒ තැනැත්තාට ලෞකික නුවණට වැටහිලා තිබේ. ඊළඟට නිර්වාණය මේ දියජනකයි සංසාරයේ කියා බහිතුපත්ථානඥාන ඊළඟට ඒ පිළිබඳව කලකිරීම ඇතිවන නිර්වේදඥානය කියන මේවා උපදින අවස්ථාවලදී මේ විදිහේ දුක් බවක් කරදර බවක් හිරිහැර බවක් නිවනෙහි නැති බව මේ නිවන කරා සිත යාම් වශයෙන් ලෝකෝත්තර නුවණින් අරමුණු කිරීම නෙවෙයි මේ ලෞකික නුවණට වැටහීම් වශයෙන් නිවනේ තිබෙන සාන්ත බවද ඒ තැනැත්තා ඒක දේශයකින් දකින්න නැත්නම් අරමුණු කරන ඒ ලෞකික වශයෙන් නානා අවස්ථාවන් ඒකාම අවස්ථාවතදී නෙවෙයි ඒ වගේම මේ මාර්ග ධර්ම වැඩිම නිසකන් කුමක්ද කරන්නේ භාවනාවේදී අපි ගනිමු සීල් රකිමින් තමන්ගේ කය වචන දෙක පිළිබඳව සංවරය ඇති කර ගැනීමෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ අංග තුන බොහොම උඩත් පිරිසෙන්න තමා තුළ උපදවා ගත එතනත්තා විදර්ශනා භාවනා කිරීම වශයෙන් වඩන්නේ ඒවත් එක්කම ඒවත් තවදුරටත් ආහුරු වෙන ඒ අතරේ ඉතිරි මාර්ගාංග ඒ අවස්ථාවලදී වැඩෙනවා. ඒ නිසා එක වරක එක සිතක මාර්ගාංග වශයෙන් ලෞකික සිතක උපදින්නට පුළුවන් ලෞකික සිතකේ කියන කාමාවචර කුසල් සිතක උපදින්නට පුළුවන් මාර්ගාංග තිබෙන්නේ වැඩිම සංඛ්‍යාව 6යි. ඒ මොකද විරති තුන අතුරෙන් එක විරතියයි ඒ ලෞකික කුසල් කාමාවචර කුසල් සිතක එක අවස්ථාවකදී ලැබෙන්නට පුළුවන්. මොකද ඒ ලෞකික ලැබෙන විට ඒ විරතිය යෙදෙන සිතේ අරමුණ වන්නේ විරමිතව්‍ය ධර්මය වැලකේ යුත්තේ යම් වරදකින් නම් ඒ දේ අරමුණු කරමින් ඒ අවස්ථාවේදී ඒක උපදේ. ඒ නිසා එක අවස්ථාවකදී විරතීන් යෙදෙනවා නම් විරති තුන අතුරෙන් එකක් මිනිසක තුනම යෙදෙන්නේ නැහැ. නමුත් ලෝකෝත්තර අවස්ථාවේදී සමුච්ඡේද ප්‍රහාණය ක්ලේශයන්ගේ සමුච්ඡේද ප්‍රහාණය සිදු කරමින් උපදනා වූ ඒ ලෝකෝත්තර අවස්ථාවේදී මේ මාර්ගාංග සියල්ලම එකවර ලැබෙනවා. ඒ නිසායි මාර්ග සිතේ තරම් බලවත් එකක් වා. බලවත් කියනවා ඒ පිළිබඳව හරියට මේ උස් කඳු මුදුනකට වැදෙන හෙණයක් වගේ හෙණයක්. ඒ හෙණේ වැදිලා ඒ කඳු මුදුන විනාශ කරලා දාන හන්ද. ඒ වගේ ඒ හුලඟෙන් බොහෝම මතුවලා පැතිර ගිය ලැබුගින්නක් වගේ මේ මාර්ගසිත ඉපදිලා කෙලස් දවා හලු කර ගන්නවා. විසුද්ධි මාර්ගයේ එනවා ඒ පිළිබඳව ගාථාව. මතක් වුණා කණිත් අවශ්‍ය කියන්නේ. එහෙම ගාථාව. ඉතින් ඒ ලෝකෝත්තර හිතේ නැත්නම් ලෝකෝත්තර ප්‍රඥාවේ තියෙන බලය. ඒ ලෝකෝත්තර ප්‍රඥාව උපදින්නේ සිතකනේ. සිතක උපදින. ඒ සිත තමයි පළමු අරට උපදනා සිතට අප කියන්නේ සෝතාපට්ටි මග්ගචිත්තේ. ඒ සෝතාපට්ටි මග්ගචිත්තේන් දුක්ඛ සත්‍යයේ පිරිසිඳ දකිමි. සමුදය සත්‍යය දුරු කරමි. මාර්ග සත්‍යය වඩමින් විරෝධ සත්‍යය සාක්ෂාත් කරමින් ලැබෙමි. මේ කුච්ච සතරම එකවර සිදු කරමින් උපදිනු. එහෙම ඉපදුණු ඒ සිතින් මොකක්ද වන්නේ? ඒ සිත ඉපදීම නිසා කයස්සු ධම්මා ජහිතා භවಂತಿ. ධර්ම තුනක් නැවත කවදාවත් නූපදන ආකාරයෙන් දුරු වීයේ. අර මේ ලෝකෝත්තර ප්‍රඥාවේ තිබුණු බලය. ලෝකෝත්තර ප්‍රඥාව තිබුණු බලය. ඒකටයි කියන්නේ ප්‍රතිවේධ ඥාන. ප්‍රතිවේධ. ඒ ප්‍රතිවේධ ඥානයෙන් කුමක්ද දැනගත්තේ? ප්‍රතිවේධකලේ ප්‍රතිවේධය කියන එකක් තේරුම් ගන්නට ඕන. ඒකනේ මතුපිට දැනීමක් නෙවෙයි. අපිට මේ කාව හරි පේනකොට අපිට පේනවා මතුපිට ශරීරේ. ඒ විදිහේ පෙනීමක් නෙවෙයි මේ ප්‍රතිවේධයේ තිබෙන. ප්‍රතිවේධයේ තිබෙන පෙනෙන බවක්, දකින බවක්. මේක ඇතුළ පිට දෙකම දැකීමක් විදිහට. ඒ කියන්නේ සම්පූර්ණ සර්ව සම්පූර්ණ වශයෙන් දකින. ඒ විදිහේ දැකීමක් ප්‍රතිවේධඥාන. අනේ ප්‍රතිවේධඥානයෙන් දකිනවා චතුරාර්ය සත්‍යය. ප්‍රතිවේධ කරනවා චතුරාර්ය සත්‍යය. එතකොට ඒ චතුරාර්ය සත්‍යය පිළිබඳව සමාපති වෙන්නේ අපි ධම්මචක්‍රය ගැන කියනකොට කීවේ ධම්මචක්‍රයේ කීවේ ඒ චතුරාර්ය සත්‍යය ප්‍රතිවේධ කරන ඒ ප්‍රත්‍යක්ෂ ඥානය. ඒ කියන්නේ ලෝකෝත්තර ඥාන. එයත් ඒක බුදුරජාණන් වහන්සේ බෝධිත්‍රුම මූලයේදී තමන් වහන්සේ තුළ උපදවා ගන්න. ඒ උපදවාගත් ඒ ධර්ම එතනත් ධර්ම චක්‍රය. ඒ ධර්ම චක්‍රය කියන්නේ එතන ධර්මය කීවේ චතුරාර්ය සත්‍යය. චක්‍රය කියන්නේ කෙලස්කපන ආයුධයක්. නිකන් කාටවත් හිංසාවක් නැති මේ රෝදයක් නෙමෙයි. කෙලස් කැපීමේ යන්ත්‍රයක් හැටියට ඊතන චක්‍රය දැක්කේ. ඉතින් ඒ චක්‍රයේ ඉස්සර චක්‍රායුධය කියලා එකක් තිබුණේ. මාරයක් දමලා ගැසුවයි කියන්නේ චක්‍රායුධේ. අන්න ඒ විදිහේ කපන ආයුධයක්. ඒ කැපීම දැක්වීමටයි ධම්ම චක්‍ර කියන එක. බුදුරජාණන් වහන්සේ ඒක පෙරළුවා කොහෙදිද නැත්තම් ඒක ක්‍රියාවට යදේව ක්‍රියාවට පරිවර්තනය කළා. තමන් වහන්සේගේ ධර්මයේ දේශනා කිරීමෙන් නේ දේශනා ධර්ම චක්‍රය පැවැත්වීම වශයෙන් බරණසි ඉසිපතනි. ඒ බරණසි ඉසිපතනිෙහිදී ඒ දේශනාව අසා සිටි මිනිසුන් අතර පස්වග භික්ෂුන් වහන්සේලාගෙන් එක්කෙනෙක් ඒ ධර්ම චක්‍රය ප්‍රතිවේධ ඥානය තමන් තුළ උපදවා ගත්තා. ඒකෙන් කෙලෙස් කපලා සෝ සක්කාය දිට්ඨි විචිකිච්ඡාදී කෙලෙස් කපලා සෝවාන් මාර්ග ඵලයන්ට පත් වෙනවා. ඒ ධම්ම චක්‍රය පිළිබඳව බොහොම දෙනෙක් මේ චක්‍රය හරියටියට දක්වන්නේ නැහැ. බොහෝ දෙනෙක් දක්වන්නේ ධර්ම චක්‍රය කියලා අර ගරාදි 8යි. ඒ ගරාදි 8 ධර්ම චක්‍රයේ එක කොටසක්. මිසක එහෙම පිටින්ම ධර්ම චක්‍රය නෙවෙයි. ධර්ම චක්‍රයේ එක කොටසක්. එතන ධර්ම චක්‍රය කියලා ගන්නෙ චතුරාර්ය සත්‍යයේ. චතුරාර්ය සත්‍යයේම අංග 24කින් යුක්තයි. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛය ප්‍රිය විප්‍රයෝග දුක්ඛය කැමැති දෑ නොලැබීමේ දුක පංච උපාදාන කන්ද දුක්ඛය කියන අංග 12ක් තිබෙනවා. ඊළඟට කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන තෘෂ්ණාව පිළිබඳ අංග 3ක් තිබෙනවා. 15යි. නිර්වාණය පිළිබඳ එක අංගයක් නැත්නම් එක ගරාබියක් දක්වන්නේ නිර්වාණය පිළිබඳ එහෙම ප්‍රභේදයක් නැහැ. නිවනමයි. අනිත් එක ආර්ය ශ්‍රාන්තික මාර්ගය. ඒ නිසා ධර්ම චක්‍රයට පිළිය යුතුයි අර ගරාදි වශයෙන් දක්වන 24. ඒයින් යුක්ත එකක්. ඒක පේනවා අර මේ ධර්මාශෝක රජතුමා කරන ලද ධර්ම චක්‍රය. ඉතින් අන්නේ ධර්ම චක්‍රය කියන එහි අංග වශයෙන් දැක්වෙන අටක් තමයි මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා සම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග 8. ඒ ලෝකෝත්තර වශයෙන් දක්වන්නේ. ඒ අංග 8. අනිත් ඒවා දැන් සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය අපි දානයක් දෙනවා. ඒ දානය දෙන විට කම්මස්සගත සම්මා දිට්ඨිය පිහිටා අපි කරා. කම්මස්සගත සම්මා දිට්ඨිය. එවිට ඒක ඥාන සම්ප්‍රයුක්ත තිනක් වෙනවා. ඥාන සම්ප්‍රයුක්ත. ඒක ඊට පූර්වෙහි උපදවාගත් කුසල් සිත් වලින් සහ පසුවට ඇතිවන්නා වූ සිත් වලින් බලවත් කරගත් කලෙහි ඒ ත්‍රි හේතුක කුසලය උත්කෘෂ්ඨ ත්‍රි හේතුක කුසලයක්. ඒ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයේ හේතුවෙන් එය මරණාසන්න අවස්ථාවේ වේදී මේ ජීවිතයේදී වේවා වෙන ජීවිතයකදී වේවා විපාක ගෙන දීන් වශයෙන් ඉදිරිපත් වුනොත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබා දෙනවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලබන්නේ